පසුගිය කාල පරිච්ඡේදය තුලදී මූල්‍ය ක්‍රමය හැසිරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඉතාම අකාර්යක්ෂම බවක් පෙන්වලා තියෙන අතර රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් රාශියක් ඇතිවීම සම්බන්ධයෙන් ඔහු වගඋත්තරකරුවෙක් බවට පත් වෙනවා. රටේ මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ, ණය වෙළඳපොළ, කොටස් වෙළඳපොළ මේ සියල්ලගේම අවිනිශ්චිතතාවයක් හටාරල් තිබෙනවා. දැවැන්ත මූල්‍ය අර්බුදයකට රට ගමන් කරනවා. ඒ තුළින් පොලි අනුපාතයේ ඉලක්කන් දෙකේ සංඛ්‍යාවක් වෙනවා. මුදලේ අගය විගින් දිගට පහත වැටෙනවා. ඒ වගේම විදේශ සංචිත අඩු වෙනවා. අයවැය පරතරයේ පුළුල් වෙලා ජීවන වියදම් පීඩනයක් ජනතාව මත ඇට වෙනවා.